नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा शरण शरणयामि साधु साधु පින්වත්නි හවස් වරුවේ අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිඋත්තක පාළියේ දේශනාවක් ඉතිඋත්තක පාළිය කටපාඩම් කරගෙන ආවේ කවුද කුද්දුත්තරා කුද්දුත්තරා උපාසිකාව තමයි සම්පූර්ණයෙන්ම ඉතිඋත්තක පාළිය කටපාඩම් කරගෙන හිටියේ සංඝයා කටපාඩම් කරපු ධර්මයේ තමයි ඇත්ත අහලා කටපාඩම් කළේ ඒකේ තියෙන්නේ ඒකේ සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ වදාළ හොඳ අවවාද දේශනා අද ඉගෙන ගන්න සූත්‍රයේ නම ලෝකාවබෝධ සූත්‍රය අර පිරිත් පොතේ අපි තථාගත කියන වචනය විස්තර වශයෙන් ඉගෙන ගත්තේ මේ ලෝකාවබෝධ කියන සූත්‍රයෙන් උත්තං හේතං භගවතා භාග්‍යතුන් වහන්සේ විසින් මේ වදාරණ ලද්දේ උත්තමරහතාදි මේ සුතං ඊ රහතන් වහන්සේ විසින් මෙසේ වදාළ බවයි මා අසන ලද්දේ එමයි මේ සූත්‍ර දේශනාව ආරම්භ වන්නේ මේක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව කරපු විස්තරයක් ලෝකේ බුදු කෙනෙක්ව වෙන කෙනෙකුට තෝරා බේරා ගන්න බෑ දැන් ওই ශීල බ්‍රහ්මණත් ඇහුවනේ ඔබ වහන්සේ කවුද කියලා ඇහුවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශීල මට කියන්නේ බුද්ධ කියලා එතකොට මේ බුදුරජාණන් වහන්සේ ගැන ගුඩාක් අයට කාගේ කවුද මෙයාගේ ස්වභාවය මොකද්ද කියලා එකපාරට හොයාගන්න බෑ लोको भिक्खवे तथागतेन अभिसंबुद्धो महानिनि मे लोकय तथागतेन वहन्से विसिं අවබෝධ කරලා තියෙන්නේ කුමක්ද ලෝකේ දැන් අපිට ලෝකේ කියවම හිතේ මැවෙන්නේ මොකද්ද ලෝක ගෝලේ නේද පෘථුවිය තමයි අපිට මැවෙන්නේ ලෝකේ කියපු ගමන ඒ මොකද හේතුව අපිට මේ ලෝකේ රවුමට ඇඳලා පොඩි කාලේ පෘථුවිය ඇඳලා අපිට පේනවා මේක තමයි ලෝකය දැන් බුද්ධ කාලේ හිටපෑමට කවුරුත් පෘථුවියක් ඇඳලා පේනවද ඒ කාලේ එහෙම ගැන්නilla නෑ එතකොට ඒ කාලේ අවබෝධ කරන්න ලේසි ඇයි විකෘති වෙච්ච සංඥා අඩුයි දැන් කාලේ එක එක දේවල් හරියට අපිට විකෘති වෙලා තියෙනවා දැන් අපිට ලෝකේ කියප ගම එකපාරට මතක් වෙන්නේ ලෝක සිටියම මෙතන ඇමරිකාව මෙතන ඉන්දියාව මෙතන ජපානේ මේ වතම අපිට එකපාරට ලෝකේ කියප ගම ඇයි ලෝකේ ලෝකේ කියලා අපි කාලයක් මොනුල්ල ඉගෙන ගත්තේ ඕවා ලෝකෝ භික්ඛවේ තථාගතේන අභිසම්බුද්ධෝ තථාගතයන් වහන්සේ ලෝකය අවබෝධ කළා මොකද්ද ලෝකේ ඇස කන නාසය දිව කය මනස මේක තමයි ලෝකය එතකොට මේ ලෝකේ තුල තමයි රූප උපාදානස්කන්ධය තියෙන්නේ. මේ ලෝකේ තමයි මේ අසකන නාසයේ දිවකයේ මනසින් සමන්විත වූ ලෝකේ තමයි වේදනා උපාදානස්කන්ධය තියෙන්නේ. මේකේ තමයි සංඥා උපාදානස්කන්ධය තියෙන්නේ. මේකේ තමයි සංස්කාර තියෙන්නේ. උපාදානස්කන්ධ මේකේ තමයි විඥාන උපාදානස්කන්ධය තියෙන්නේ. එහෙනම් මේ ඔක්කොම කොහෙද තියෙන්නේ? මෙතන. ඒකනේ අර රෝහිතස්ස කියලා ඔව් දෙවියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් ඇහුවා භාග්‍යතුන් වහන්සේ ඇවිදන් ගිහිල්ලා ඇවිදගෙන ගිහිල්ලා නැත් ඒ කියන්නේ ගමන් කරලා ඇවිදගෙන කිව්වේ ගමන් කරලා දැන් අන්වනේ දැන් මේ දැන් මේ පෘථිවියෙන් වෙන දේශයකට දැන් අලුතින් හොයාගෙන තියෙනවානේ මේ පෘථිවිය තියෙනවා කියලා දහස් ගාණක් තියෙනවා ලක්ෂ ගාණක් තියෙනවා කියලා උන්නායි පිටරටේ හොයාගෙන එතකොට දැන් අපිට ඒවනේ එන්නේ මේ හොයාගෙන ඊට පස්සේ ඒගොල්ලෝ පාත්‍රයට කිව්වා ඒක ඊට පස්සේ සිංහලට හරවලා අපි ඉගෙන ගන්නවා මේක මෙහෙම වුණාය එහෙමනේ මෙතෙක් කල් අපිට ඥාණ ලැබුණේ දැන් මේ රෝහිතස්ස එහෙම කියන්නේ නෙමෙයි රෝහිතස්ස බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා මෙයා දෙවි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ ගමන් කිරීමෙන් ඒ කියන්නේ ලෝකයන්ට ලෝක පාස් කරගෙන වේගෙන් ගිහිල්ලා ලෝකෙ කෙළවරට යන්න පුළුවන්ද කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේ කෙලි මොකද්ද උත්තර දුන්නේ බෑ කිව්වා ඉතින් බෑ කියපු ගමන් මෙයාට හරි සන්තෝෂයක් සතුටක් ආවා භාග්‍යතුන් වහන්සේ හරියට හරි කිව්වා මේ කතාව මේක බෑ කිව්වා ඇචුව ස්වාමීනි මගේ කලින් ආත්මේ මට හරි වේගෙන් හයි ස්පීඩ් හරි වේගෙන් යන්න පුළුවන් කිව්වා ඒ දෙවි කෙනේ අපිට හිතාගත්ත හැකි මේ වෙරි ස්පීඩ් එක යන දෙවිවරුත් ඉන්න බව එතකොට මෙහෙම දැන් මෙයාට ආසාවක් උපන්නා මොකද්ද දැන් මෙයාට වේගෙන් යන්න ආත්ම ලැබිච්ච වෙලාවේ ලෝකේ පාස් කරන්න හිතලා මොකද කළේ මෑක ස්වාමීනි මට එක පියවරකින් ඊළඟ පියවර ඊළඟ ග්‍රහලෝකයට කකුල තියෙනවා කියලා. එතකොට එයා හරි වේගෙන් යනවානේ. ඒක ස්වාමීනි ඊට පස්සේ මම ඔය මගේ ශාරීරික අවශ්‍යතා කන බොන දිවල් වලට විතර පොඩ්ඩක් කාලය අරගෙන මම හිතුවා මේ ලෝකේ අවසානයක් දකින්න ඕනේ කියලා මං යන්න පටන් ගත්තා කිව්වා. ගියා ගියා ගියා ගියා ආයුසත් ගියා. ආයුස ඉවර වුණා. අතරමඟදී මම මලා තව ඈත ලෝක තියෙනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? ඈ මේ බඹයක් පමණ ශරීරයේ ඇති සංඥා සහිත මනස සහිත විඥානයේ සහිත මේක තමයි ලෝකෙ තියෙන්නේ. මේක තමයි ලෝකේ හටගන්න ඔක්කොම දේවල් ටික තියෙන්නේ. මේක තමයි ලෝකෙ නිරුද්ධ වෙන කාරණා තියෙන්නේ මේකේ තමයි ලෝක නිරුද්ධ වෙන්න වුණ වැඩපිළිවෙලක් තියෙන්නේ මේකෙමයි කිව්වා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා නොකරන්ද අපි සම්පූර්ණයෙන්ම මම් මුලා වෙලා නේද ඉන්නේ. අයි චූටි කාලේ අපි ඉගෙනගත්තු විදියටමයි අපිට කල්පනා කරන්න දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ නේ. ඒ කල්පනා කරන රටාවෙන් අපි නිදහස් වෙනවා කියන එක ලේසි එකක් නෙමෙයි. කාලය තිස්සේ අපි පුරුදු වෙච්ච දේ. ඒක අපිට වාසියකට වඩා අපිට අවාසියට තමයි හේතු වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අවබෝධ කළා. උන්වහන්සේ මේ ලෝකය අවබෝධ කළා. උන්වහන්සේ ඇස අවබෝධ කළා. කන, නාසය, දිව, කය, මනස අවබෝධ කළා. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ සංකාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ අවබෝධ කළා. අවබෝධ කරාම මොකද්ද ඒකේ ප්‍රතිඵලය? අවබෝධ කරනවට කියන්නේ මොන ඥාන කියලාද? යථා භූත ඥානෙ. යමක් කී ආකාරයටම තියෙන ස්වභාවය දැකීම, අවබෝධ වීම. එහෙම අවබෝධ වුණොත් මොකද වෙන්නේ? ඈ අවබෝධය ඇති වෙච්ච ගමන්ම ඒ ස්වභාවය දැක්ක ගමන්ම ඒක කලකිරෙන එපා වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එපා වෙච්ච ගමන් ඒකට ඇති ආසාව නැති වෙනවා. ලෝකස්මා තථාගතෝ විසඤ්ඤුක්තෝ. ඒ නිසා මේ ලෝකයෙන් තථාගතයන් වහන්සේ වෙන් වුණා. තථාගතයන් වහන්සේ මේ ලෝකයෙන් වෙන් වුණා. ඇලුනේ නැහැ. අපි වාසය කරන ලෝකයට වෙන් වෙලාද ලෝකයට හොඳට ඇලි ගැලීද අපි වාසය කරන ලෝකයට ඇලි ගැලි වෙලි එතකොට මේ අපිට කොච්චර අපේක්ෂාව තිබ්බත් මේ ලෝකෙන් ඈතර වෙන්න ඕන කියලා අපේක්ෂාවට කරන්න පුළුවන් දෙයක් නෑ ඒ ක්‍රියාව වෙනත් එකක් ඉතින් ඒ නිසා අවබෝධ කිරීමට උපකාරී වුණේ උන්වහන්සේගේ කුමක්ද ප්‍රඥාව කුමක්ද උපකාරී වුණේ ප්‍රඥාව උන්වහන්සේගේ ආශ්චර්යවත් වූ ප්‍රඥාව උන්වහන්සේගේ ප්‍රඥාව හුදෙකලාව ඇති වෙච්ච එකක් ද අපේ ප්‍රඥාවට හරියට බාහිර සහයෝගය ඕනේනේ ඇයි බාහිර සහයෝගයෙන් තුර අපිට මොකවත් තේරුම් ගන්න බෑ එතකොට අපේ ප්‍රඥාව හැමතිස්සෙම තියෙන්නේ බාහිර උපකාර සහිතවයි උන්වහන්සේගේ ප්‍රඥාව තියෙන්නේ බාහිර උපකාර නැහැ ඇයි ඒ වෙද්දී කවුරුවත් ලෝකේ දන්නේ නැහැ මේ තෝරලා දෙන්න මේක මොකද්ද කියලා තෝරලා දෙන්න දෙවිවරුත් මුලා වෙලා නැහැටි ඇයි දැන් බෝසතාණන් වහන්සේ සිහි කන් නැතුව වැටලා ඉන්නවා දුෂ්කර ක්‍රියාවක් කළා ආහාර පාන මුකුත් නැහැ සීස නැතුව වැටලා ඉන්නවා එතකොට දෙවිවරු කතා වෙනවා ආ රහත් වෙලා අනිත් දෙවිවරු කියන රහතන් වහන්සේ ලොහම තමයි කියනවා එතකොට අපිට පේනවා දෙවිවරු දන්නේ නැහැ මිනිස්සු දන්නේ නැහැ එන කවුරු නොදන්න නොවැසූ විරුදයක් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු නොවැසූ විරුදයක් උන්වහන්සේට අවබෝධ වෙන්නේ කවුරු නොදන්න නොපැවසු නොකියු දෙයක් ඉතින් උන්වහන්සේට අවබෝධ වුණා මේ ලෝකේ ගැන මේ ලෝකයේ වෙනස් වෙන දෙයක් අනිත්‍ය දෙයක් උන්වහන්සේට අවබෝධ වුණා කිසි දවසක නොසිතූ දෙයක් ගැන මොකද මේකේ නැහැ මොකද්ද නැති ආත්මයක් නැහැ ආත්මයට අයිතු දෙයකුත් මේ ඇස කන නාසය දිවකය මනසේ නැහැ මේවා තියෙන්නේ හේතු නිසා හටගන්න දෙයක් හේතු නැතිවීමෙන් නැති වී යන දෙයක් ඒකනේ අර මෝගරාජ කියන භික්ෂුවට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛසු මෝගරාජ සදා සතෝ අත්තානුදිත්තිං ඌහච්ච ඒවං මච්චුතරෝසිය මෝගරාජ මේ ලෝකේ ලෝකේ කිය මොකක්ද එතකොට දැන් දැන් තමයි දැන් අපි කිව්වොත් යා ලෝකේ දිහා බලන්න ශූන්‍ය වශයෙන් අපි එහෙනම් ගස් වැල්වල බලයි අයි ලෝකේ කියලා අපි හිතන් ඉන්නේ මොකද්ද ඇල දොල ගංගා කඳු සාගර දැන් මෝගරාජට බුදුරජාණන් වහන්සේ මෝගරාජ මේ ලෝකේ හිස් දෙයක් වගේ බලන්න කියලා කිව්වහම එතකොට මෝගරාජ බලන්නේ කොහොමද දිහාද ඇස කන නාසය දිවක මනස දිහා අපි කහට අරගොත් යා ලෝකේ දිහා බලන්න හිස් දෙයක් වගේ කියලා එයා බලන්නේ මොකද්ද වටපිට කොච්චර වෙනසක්ද නේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්තානුදිත්ති ඌහච්ච මේකේ තියෙනවා මම මාගේ ආත්මය කියලා දෘෂ්ටිය ඕක උද්දුරල වීසි කරන්න කිව්වා මේව මේ දෘෂ්ටි කියන තියෙන උල් වගේ ඇනිලා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකෙන් උන්වහන්සේ වෙන් වුණා ඇයි වෙන් වුණේ ලෝකේ අවබෝධ වෙච්ච නිසා ලෝක සමුදයෝ භික්කවේ තථාගතේන අභිසම්බුද්ධෝ මහණෙනි මේ ලෝකේ හටගන්නේ කොහොමද කියලා අවබෝධ වුණා තථාගතයන් වහන්සේට අවබෝධ වුණා ලෝකේ හටගන්නේ කොහොමද කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා ලෝකේ හටගන්න විදිය කොහොමද හරි ලස්සට උන්වහන්සේ පෙන්වා දෙනවා මෙහෙම එක තැනක උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි ඇසින් රූපේ දකි ඇසයි රූපය විඥානයයි එකතු වී වේදනා පත්‍ය තණ්හා ඒ විඳීම නිසා තණ්හා මට ගනි තණ්හා පත්‍ය උපාදාන තණ්හාව නිසා උපාදාන කරනවා උපාදාන පත්‍ය උපාදාන නිසා ආයේ කර්ම විපාක හැදෙනවා ආයේ උපදිනා මරණ මෙහෙමයි කියන හටගන්නේ ඒතර උන්වහන්සේ සම්පූර්ණයෙන්ම දැක්ක මේ ලෝකේ හට ගන්න හැටි ඒක දැනක උන්වහන්සේ දේශනා කරනවා යමක් අභිනන්දති අභිවදති අජ්ජෝසාය චිත්තති උපද්දති නන්දි තදුපාදානං උපාදාන පත්‍ය භව එතකොට යම් කිසි දෙයක් අගේ කරනවද ඒකේ හොඳ කතා කරනවද ඒකේ හිත බැස ගන්නවා කියනවා බැස ගත්තාම ආසාවක් තියෙනවා කියනවා ආසාචි කරපු දේ හිතින් අල්ල ගන්නවා කියනවා අල්ල ගත්තාම ඊට අනුව කර්ම හැදෙනවා කියනවා ඕන්න දුක කියනවා ඉතින් මේ විදිහට උන්වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා දුක හට ගැනීම. එහෙනම් උන්වහන්සේට දුක හට ගන්න ආකාරය අවබෝධයි. අවබෝධ වෙලා නැති කෙනෙක් දුක හට ගැනීම ගැන එහෙම විස්තර කරන්න බෑ. දන්නේ නැහැ. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම දැන් අපි ගත්තොත් උන් නැහෙන් රූපයක් දකිනවා. එතුණිය හිතෙන්න පුළුවන් මේ ඔක්කොටම හේතුව ඇස් දෙක. කනින් සද්දයක් එනවා. මේ වදී සද්දේ. ඇහෙන්නේ කොහොමද? කන නිසා. එහෙනම් ඔක්කොටම හේතුව කන. ඊට පස්සේ මේ ඔක්කොම කල්පනා කරලා හිතනවා ඇස කන නාසය දිවක මනස නැත්තම් කොච්චර හොඳද? ඕන්නේ වඩනවා අසන්නේ. එතකොට යා යන්නේ කොහෙටද? සංඥාව නැති තැනකට යනවා මිසක් තණ්හාව නැති තැනකට යන්නේ නැහැ. මොකද හේතුව? තණ්හාව නැති තැනකට යන්න නම් හරියට මෙයාට සමුදය මේ දුක හටගන්න විදිය අවබෝධ වෙන්න ඕනේ. උන්වහන්සේට දුක හටගන්න විදිය අවබෝධ වෙච්ච නිසා ලෝක සමුදය තථාගතස්ස පහිනෝ දුක හට ගැනීම තථාගතයන් වහන්සේට ප්‍රහාණයි. ලෝක නිරෝධෝ භික්ඛවේ තථාගතේන අවිසම්බුද්ධ තථාගතයන් වහන්සේට ලෝකේ නිරුද්ධ වීම අවබෝධ වුණා. ඇයි අර බක කියන බ්‍රහ්මයාට බ්‍රහ්ම ලෝකේ දැන් මෙයා කාලයක් ඉන්න. ඉන්නකොට මෙයාට හිතුණා මෙතන උපදින්නෙත් නැහැ. චූත වෙන්නෙත් නැහැ. මැරෙන්නෙත් නැහැ. දිරන්නෙත් නැහැ. එතකොට එයා හිතුවේ මේ ලෝක නිරුද්ධ වෙච්ච තැන තමයි යා ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ සුභග කියන සාල වනේ සාල වෘක්ෂයක් යට තමයි වෙඩිටී වෙලා. උන්වහන්සේ මේ සත්ත්ව ලෝකේ මේක එක්කිනා මේ දෘෂ්ටි ගන්න හැටි බල බල හිටපු වෙලා. උන්වහන්සේගේ ඥාණයට වැටහුණා එකපාරට මේ වෙලාවේ අර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයේ හොඳටම මුලා වෙලා ඉන්නවා මේ ලෝක නිරෝධය එතන කියලා. එතකොට මොකද වුනේ? උන්වහන්සේ මේ ඒ සල් වෘක්ෂයේ සෙවෙනේ නොපෙනී ගිහිල්ලා බ්‍රහ්ම රාජයා ඉදිරියේ පහළ වුණා. බ්‍රහ්ම රාජයා මොකද කළේ? ඔව් කිව්වා මේ පැමිණෙන්න ස්වාගතයි. ඔබට හොඳ ස්වාගතයක් වේවා. ස්වාගතයක් කියන්නේ සුභ ගමනක් පැමිණීමක් වේවා. මේ ඔබ හරි තැනට ආවේ. මෙතන දිරන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ, චුත වෙන්නෙත් නැහැ. මෙතන ෂෝක් කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා හරි කනගාටුයි මට ඔහේ ගැන. ඔහේ දන්නවද කලින් කොහෙද හිටියේ කියලා? නැතේ කිව්වනේ. ඊට පස්සේ මේ කලින් හිටියේ ඔව් අසවල් බ්‍රහ්ම ලෝකයේ හිටියා. එතනින් චුත වෙලා තමයි මෙතන. මෙහෙම කියාගෙන එකට යාට මොකද හිතට ආවේ? ලැජ්ජාවක් ආවා. ලැජ්ජාවක් බැන්නා කියලා හිතුණා. දැන් කරුණ ඇත්ත කිව්වත් බැන්නා කියලානේ හිතෙන්නේ. ඊටත් එහෙම ගහරි ආවා. එයාගේ පාට කිව්වා ශ්‍රමණය මන් දැන් ඔබට නොපිනි යනවා අතුරුදහන් වෙනවා කියන්නේ. ආ එහෙනම් වෙන්න කිව්වා. දැන් ආදී අතුරුදහන් වෙන්න හදනවා බෑ. එතකොට ඒ මොකද? භාග්‍යතුන් වහන්සේගේ සිතින් ඔහුගේ සිත වසඟ කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මේ බ්‍රහ්මය එහෙනම් මං අතුරුදහන් වෙන්න. හා පුළුවන් නම් බලන්න කිව්වා. එයා හිතුවා එයාටත් පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ නොපිනි ගියා. උපිනේ කියලා උන්වහන්සේ හරි ලස්සනට දේශනා කළ යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ නැද්ද? යම් තැනක ආකාශ විඥාන නැද්ද? එතන නිවන කියලා. එතකොට මේ බ්‍රහ්ම ධම්මනේ මම හරි අපි හරි ලස්සනට ඒක මේ සිතුවම් කරලා තියෙනවා. එතකොට ඒ ලෝකේ පැටලිලා නේද? එතකොට බලන්න ස්වම්බුඥාණයක් කිව්වේ තමන්තුළු උපදවාගත් ඥානයකින් ලෝකයේ මොකද්ද කියලා අවබෝධ කරගෙන ලෝකෙන් වෙන් වුණා. ලෝකෙ හටගන්නේ කොහොමද කියලා අවබෝධ කරගෙන ඒක ප්‍රහාණය කළා. ලෝකෙ නිරුද්ධ වීම අවබෝධ කරගෙන ඒක සාක්ෂාත් කළා. සිල්ු සුරුපටු එකක්ද? ලෝකෙ නිරුද්ධ වීම කියන්නේ මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ඉතිරි නැතුව නිරුද්ධ වීම. පටිච්චසමුප්පාද නිරුද්ධ වීම. ඒක සාක්ෂාත් කළා. සත්‍යගත කියන්නේ අද්දුටුව. සාක්ෂාත් කරනවා කියන්නේ අද්දකිනවා. ලෝක නිරෝධ ගාමිනී පටිපදා භික්ඛවේ තථාගතේන අභිසම්බුද්ධං. ලෝක නිරෝධ ගාමිනී පටිපදා කියන්නේ ඔව් ඒ ලෝකේ නිරුද්ධ වින්නා වූ වැඩපිළිවෙල තථාගතයන් වහන්සේ අවබෝධ කළා. ඒතර උන්වහන්සේට බෝසෙවණේදී මේක අවබෝධ වුණා. මොකක්ද අවබෝධ වුණේ? लोके निरुद्ध विमी वर उन्नासे ओकने ते महासी हेवी इस्लाम अमार वड़ी निकली मकद कली आते हर बीत देंग आप गातो त्रामेश्वरा में सब केले मालिका हादला नेटु कार्यो नाटन सिंधु की ये तो कुछ सीते काल ते विन्न मालिका हुआ राष्ट्र काल ते विन्न मालिका हुआ ये लंगर पायने काल ते विन्न मालिका हुआ लक्षण देविन्नास किने पुंची दार्वी उक्कुम राजे ये तो कुछ ऐ मेरे कुछ मत तुरने थी पिंबली बालन एक इंग अपन उधर तेरुन में आतंहरी में है कि आवे ने पीना की ऐके ने सामाहरे ऐसी देवरों ने नाडुलिं परजन माता रे पीना की निम्न आंधा आंधे नियान ने ये आतंहरी में निम्न किया ने दे सामाहरे ऐटे तमंग आस करने दे आही मिलो आंधे आंधे मास गाना किन्नो आउर दु गाना किन्नो आही मिचे दे होरिंगी हिम बालन पीना तीन ना क्या नहीं पीना क्या नहीं करने में ओकुम सूदा ना तमंत दिन द आता आ रहे हो आने का पीम बाली इतने आरे ओकुम आते आ रहे ला हुराम पीटा तेरे लहसुन ना हम लोकपाल के किरण ऐविल मकाद की हुई यान्दी पाकी हुआ दावस हाता की हुआ सांद की हुआ तावत दावस हाता की हुआ इन्द की हुआ मुके इधर ओ चक्रवर्ती रात्नी पाल हाँ यह नंका मकने केला हैरुना द ने उखो माथे हर लगी ये कोई द कात काउरु अतने यान्नी कोई द केला दान्नी ने इन्नी कोतना द केला दान्नी ने आहार इट गान्नी मनुआ द केला दान्नी ने निदान्नी कोई द केला दान्नी ने कुमाग्द करान्नी केला दान्नी ने इधर कोटे ये काफी टक हैरुंगा न पुलवाई कर द ये अथरी मगेन इतने उन्नास यही मगी ही लांते में डाल का राम गावट गया एक हरियाणे ने उद्धक राम पुत्र गावट गया एक हरियाणे ने दंग इतने पास जानते में टेस सेनानी नियम गमटे पैमिनिया इतने एक ही एक क्रम दंग आता दाबल ना एक अक्वा हरियाणे ने आंते में उन्नास ही बोधी मूले गावटे विल्ला भावना करने पटांग ये बोधि मूले जितने में उन्नास रे में मार गया हूँ नहीं मुकद्दम मार गये आर्यस्तांगिक मार गये लोक निरोध गामिनी पाटीपदा लोकी निदहस विला याना एक लोकी निदहस विला याना तीन क्रमी ये टपास के लोक निरोध गामिनी पाटीपदा तथागतस्स भाविता लोके निरुद्ध विला याना क्रमी बागवितन वहाँसे और प्रगुण कला एक प्रगुण कला ये तो कुछ बाला नुन्नाम से इटा मैं थानी मन में उक्कम कर लेने कावरुत नहीं न किया दिन याद न किया ल किसी ये मकेने नहीं किन काव उपदेश दें द मुकाद दिया की भी नवतांडोग उपदेश अधकाल या किए न वाले भी नवत पंगे विकार नवतांडोग सामयं की हुआ इतरे इन्द बैंक हुआ मैं इके काट मेके इतने बच्चे किन्हें कुटने मेके सूर वीर किन्हें कुटा बैंगी हुआ इतने बंदो वही विकार आता रहने की हुआ जीवन तेंने तीन ने दासम एका ही की हुआ अलावा से जानूना मेक में बारे मार गये थे को इतने रहे में की हुआ हम समारोह टा आपे तेरे में तो मरणासान ने मोहतक कगी अवस्थावक विन्ने थी मुकदे ये देंगे आप इक्कीम ओबे असर ने वाला इन्नो ओबे टकिएनो दावसाई दिए ने है बे मेक कोलों ओबे बेरेनो करने देग ये वाके असर ने वने वेला आवके उन्नासे तोरगते जीविते द मारने द मारने तोरगते उन्नासे को नह माँ मर लेनो क्योंगा माटे इपाकीवा मेके पराजी इपाकीवा माटे दिनुमने तम पराजी तिपाकीवा दुष्कर्तावल टे मोन दीजिए इधर उन्हाँ से मैं काव्य बोध कर लिए खेला ये तो घोटे ऐम कल्ला त्याग वेनस करने बेरी उन्हाँ उन्हाँ से के अधिष्ठान हमें किंसा वक्म हमें खारदर वक्म हमें आपास वक्म कला ये तो फर्स्ट उन्हाँ से को हमारी बोधी मूले दी लोके आव बोध कला लोकिंग बेंग मुना लोक लोक निरोधे आवृत कला, लोक निरोधे साक्षात कला, ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළා. ඒ ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ප්‍රගුණ කළා. එතකොට උන්වහන්සේතුළු මොකද්ද වෙලා තියෙන්නේ? දුක අවබෝධ වෙලා. දුක්ඛ සමුදය ප්‍රහාණය වෙලා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙලා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වැඩිලා. ඒ ටික තමයි උන්වහන්සේ කළා තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා බහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ. මෙන්න මේක නා ලෝක කියන එකේ පොඩි අර්ථයක් වෙනවා. ඒත් ලෝක කියන්නේ කාටද? දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණවරු, මිනිස්සු. එතකොට මෙතන ලෝකය කියලා කියන්නේ ජීවීන්ට. එතන මේ ලෝකය කියන්නේ සත්වයන්ට. සත්වයන් අතර, ඒ කියන්නේ දෙවියන්, බඹුන්, මරුන්, ශ්‍රමණ බ්‍රාහ්මණත් ලෝකේ යමෙක් යමක් දැක්කද? දැකලා ඇද්ද යමක්? යමක් අසා ඇද්ද? යමක් ආග්‍රහණය කරලා ඇද්ද? යමක් රස විඳලා ඇද්ද? යමක් පහස ලැබලා ඇද්ද? යමක් සිතලා ඇද්ද? යමක් සොයලා ඇද්ද? යමක් ලැබලා ඇද්ද? මනසින් යමක් ගැන විමසලා ඇද්ද? ඒ සියල්ලම තථාගතයන් වහන්සේට අවබෝධ වුණා. දැක්කද අවබෝධය තියෙන බරපතලකම? ඒ සියල්ලම ඒ කිව්වේ දැන් අපිට නම් මෙහෙමනේ. දැන් අපිට යම් කිසි කාරණයක් තේරුණොත් අපි හිතනවා මේක ලෝකේ අනිත් එක්කෙනින් තව කොයි විදිහට දකින්වත් දන්නේ කියන්නේ නැද්ද? අපි දෙවියන්ට මේක කොයි විදිහට තේරෙනවත් දන්නේ කියලා අපි කියනවා මිසක් දෙවි කෙනෙක් යමක් දකිද ඒක මට අවබෝධ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්ද? බෑනේ. දෙවියන්, බඹුන්, මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ යමෙක් යමක් දැකලා ඇද්ද? යමක් ශ්‍රවණය කළා ඇද්ද? යමක් ආග්‍රහණය කළා ඇද්ද? යමක් රසවිඳලා ඇද්ද? යමක් පහස ලැබලා ඇද්ද? යමක් සීතල මේ හොඳට තේරෙනකොට මේ ලෝකේ කියන්නේ මොකද්ද? ඇස, කන, නාසය, දිව, කය, මනසින් අරමුණු අරගෙන එකතු වෙලා යන රටාවනේ. එතකොට යමක් ලැබලා ඇද්ද? යමක් සොයාගෙන ඇද්ද? මනසින් විමසලා ඇද්ද? මේ සියල්ලම තථාගතයන් වහන්සේට අවබෝධ වුණා. තස්මා ඒ නිසා තථාගතෝ තිබුච්චති. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේට තථාගත කියලා කියන්නේ. එතකොට තථාගත කියන්නේ මොකද? උන්වහන්සේ මේ දෙවියන්, බඹුන්, මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාව තුළ යමක්, ඔව් ඒ කවුරු හරි කෙනෙක් යමක් ඇහෙන් දැක්කද, ඒ දකින දේක ස්වභාවය උන්වහන්සේට අවබෝධයි. යමක් ඇහුවද ඇසෙන දේ ස්වභාවයත් අවබෝධයි. යමක් ආග්‍රහණය කළාද, නාසිර දැනුණාද, ඒකේ ස්වභාවයත් අවබෝධයි. යම් රසයක් දිවට දැනුණාද, ඒකත් අවබෝධයි. ඔව් දැන් සාමාන්‍ය මනුස්ස හරි තින්න පුළුවන්. දැන් අපි මේව කනවා, බටහිර මිනිස්සු අර මේ අර විදිහට කනවා, දෙවිවරු මොනවා කනවද දන්නේ. ඒතර අපිට අර රස විඳින දේ ගැන අවබෝධිකුත් නෑ, පහස ලබන දේ ගැන අවබෝධිකුත් නෑ. සිතන සිතිවිලි ගැන උන්වහන්සේ දේශනා කළා. ඒ හැම එකක්ම අවබෝධයි. ඊළඟට යමක් ලබනවද, ඒ ලබා ගන්නා දේත් අවබෝධයි. යමක් සොයනවාද, සොයන දේත් අවබෝධයි. මනසින් යමක් විමසනවාද, විමසන දේත් අවබෝධයි. ඒ නිසා උන්වහන්සේට කියනවා නමක්. මොකද්ද? තථාගත කියලා කියනවා. යංච භික්ඛවේ රත්තින් තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුජ්ජති. යම් රාත්‍රියක අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළාද? කොහිදීද අවබෝධ කළේ? නීරංජරා නදී ආසබඩ බෝසෙවනේ. ඒක හරිය පුදුමයි. එතන තමයි තැන. ඒ කියන්නේ සමහර විට වෙන තැනක උරුම නැහැ. එතකොට මේ සෙවන සලසන්නේ කුමක්ද ඒ වෙලාවේ? බෝධි වෘක්ෂය. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ බෝධියේ ළඟට වඩිනවා. බෝධි වෘක්ෂයට ඒ කාලේ මොකද්ද කිව්වේ ඒකට? ඇසතු කියලා කිව්වේ. ඒකට පිප්පලි වෘක්ෂය කියලාත් කියනවා. ඒ ඇසතු වෘක්ෂය ළඟට යනකොට උන්වහන්සේට වයස කීයද? 35යි. බෝධියට වයස කීයද? 35යි. ඇයි උන්වහන්සේ කිඹුල්ලක් නුවර උපදිනකොට බෝවංකුරි මේ පොළොවෙන් එනවා මෙතන. එතකොට ඒ උන්වහන්සේ වෙනුවෙන් තමයි බෝධිය හැදින්නේ. උන්වහන්සේට සේවන සලසන්න. මොකද ඒ සේවනයට තමයි උන්වහන්සේට මේක ජයග්‍රහණය කරන්න තියෙන්නේ. උන්වහන්සේ එතන තමයි වාඩි වෙන්නේ. මේ පద్මාසනේ වාඩි වෙන්නේ ආයි මම මෙතන නැගිටින්නේ නැහැ කියලා. එතකොට යම් රාත්‍රියක උන්වහන්සේ සම්බෝධියට පත් වුණාද? එතකොට අපිට පේනවා මේක සිද්ධ වෙන්නේ දාවලක නෙවෙයි. රාත්‍රියක. ඒ උන්වහන්සේ හවසනේ හැන්දෑ ජාමි තමයි එරෙමිනියා ගොතාගෙන වාඩි වෙන්නේ. කිසි කෙනෙකුට නැ මට ඕන දෙයක් උණාවේ මම මේ ආසනෙන් නැගිටින්නේ නැහැ. මගේ ශරීරේ ලේමස් වේලිනවා නම් වේලුණාවේ. ඇටනහර සම ඉතුරු වෙතොත් ඉතුරු වුණාවේ. ආයෙ මන් නැගිටින්නේ නැහැ. ඔබට පුළුවන් නම් එහෙම බලන්න වාඩි වෙන්න. හැරෙන්නවත් දෙ පොඩ්ඩක් කොන්ද රිදුනොත් පොඩ්ඩක් අකුල් දෙක නාවන් ඉඳලා පොඩ්ඩක් දණිස් එක්කම ගත්තොත් ඉවර නේද? අපේ අදිස්ථානය කියන එක තප්පර දෙකක් තියාගන්න බෑනි. එහෙනම් මොකේද මේ අඩුව තියෙන්නේ? විනීම අඩුව. වෙන මොකේ අඩුවක්ද? අර ඒක භික්ෂුණියක් ගැන තියෙනවා. ඒ භික්ෂුණිය හැරමිටික ගහ ගිජ්ජ කූටේට නගිද්දි දැක්කා මේ එතන තියෙන නදියේ ඇතෙක්ව නාවන්න ගෙනල්ලා. ඇද්දවුවා ඇතාට කියනවා ඔසෝපං කකුල ඇතා එසෙව්වා. ඇතාගේ කකුලට නැගලා ඇද්දවුවා පිටට ගොඩ වුණා. මේක දිහා බලාගෙන ඉච්ච මේ වයසක භික්ෂුණිය මෙච්චර දඩෝරි හස්තිය මේ කැලේ හිටපු සද්දන්තයා මේ දමණය කළා මෙල්ල කළා වෙනලා තියෙන අපූර්ව හැබැයි උඹට බෑනේ නුඹේ සිට මෙල්ල කරගන්න කියලා හිතුණා. ඒ සිටිවිල්ල කොච්චර ආවද කියන්නේ ඒ භික්ෂුණිය උඩට ගිහිල්ලා පාත්‍රේ නැමුවා. අනිත් පැත්ත වාදුන අරුණිය ගොතාගෙන මන් නැගිටින්නේ මම මෙතන නැගිටින්නේ. දවස් 7කට පස්සේ කකුල් දිග දිග ඇරලා තියෙනවා. අරහත්ත්වයටපත් වෙලා. එතකොට බලන්න මේ ශක්තිය තිබුණි සාස්තුරුන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී. ඊළඟට සාස්තුරුන් වහන්සේගේ සේවන ලබන්නේ ඒ කාලේ හිටපු උතුම් මිනිසයන්ට මහා පිනක් තිබ්බා. ඒ සේවන ලබන්න ඒ ගැම්ම ගන්න මහා පිනක් තිබ්බා. අද බැරි වෙලාවත් සමාධියක් කැවිලින් වාඩි වෙලා ඉඳලා පෑ 3 4ක් කින්වාකෙ මඟ හෙල්ලෙන්නේ නැතු. අනිත් ඇවිල්ලා හොල්ලයි. මක්ුණාද ඔයාට නැගිටින්න කියයි. අපි බය වුණා කියයි. වෙනවාද නැද්ද? වෙනවා. අද ඒ වගේ හරීම වෙනස් ලෝකයක් තියෙන්නේ. අනිත් ඇයි කිය ආ භාවනා කරන්න දැන් දැක්කද පෑ ගන්න හිටියා ඊළඟට මොනවා වෙන්ද කවුද දන්නේ? ඉතින් ඒ වගේ අර ධර්මයේ කෙරෙහි පුදුමාකාර විදිහේ බාරුදු කිරීමක් දැඩි ලෙස තියෙන කාලේ තමයි අපි මේක කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරයිද? යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පායිද? උන්වහන්සේ කුසිනාරාවේ පාවානුවර උපවර්තන සල්වණේ පිරිනිවන් පාන්න වඩින ගමනේදී අර එක තැනක තියෙනවා උන්වහන්සේ පෙන් පහසු වුණා. පෙන් පහසු වෙලා ආනන්ද හඳුනනට කියන්නේ ආනන්දේ මට නාන්න ඕනේ කියලා. හිරණ්‍යවතී කියන නදියෙන් නාන්නේ. ආනන්ද මට සීතලයි. ගොඩට එන්න ඕනේ කියලා. මේ මාසේ නෙමෙයි වගේ නිකන්. සීතලයි කියනවා. සීතලයි ගොඩට එන්න ඕනේ කියනවා. ඊට පස්සේ ගොඩට ආනන්ද හඳුන තමයි භාග්‍යතුන් වහන්සේව අල්ලගෙන ගොඩ කරන්නේ ගගින්. හිරණ්‍යවතී කියන දැන් නම් ඒක ගොඩ වෙලා පොඩි යල වගේ. ඊට පස්සේ ආනන්ද මට කලන්තේ මට හාන්සි වෙන්න ඕනේ කියනවා. ඊට පස්සේ අර සංගල සිවුරු දාලා හතරට නමලා ආයේ තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ටිකක් වෙලා සැතපීලා වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ උන්වහන්සේගේ ශාරීරී රතු පාටින් බබලන්න ගන්නවා. ගිනි අඟුරු දිලිසෙනවා වගේ. ඒක ආනන්ද හැඳුරු කවදාවත් දැකලා නැහැ. ගිනි අඟුරු වගේ දිලිසම. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ හරි ආශ්චර්යයි. මේ ගිනි අඟුරු පැහැයෙන් භාග්‍යතුන් වහන්සේගේ ශාරීරියේ රැස්වී දෙනවා කිව්වා. ආනන්දය මං අද රාත්‍රී පිරිනවම් පානවා කිව්වා. බුදුබව ලබන වෙලාවේ මේ මගේ ගිනි අඟුරු පැහැයේ රශ්මිය නිකුත් වුණා කිව්වා. මේ අවසාන අවස්ථාව කිව්වා. යම් රාත්‍රීක තථාගතයන් වහන්සේ පිරිනවම් පායිද යම් රාත්‍රීක තථාගතයන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණාද ඒ අංගීතස්මින් අතරේ ඒ අතර කාල පරිච්ඡේදයේ ඒ අතර කාල පරිච්ඡේදයේ වර්ෂ කීයක්ද 45යි යම් බාසති යමක් පැවසුවාද යම් ලපති යමක් කිව්වාද යම් නිර්දේශති යමක් නිර්දේශ කළාද සම්බන්තං තතේව හෝති ඒ ඒ අයුරින් මේ සියල්ල වෙයි ඒ සියල්ලම ඒ අයුරින් වෙයි නො අඤ්ඤතා වෙන අයුරකින් නොවේ තස්මා තථාගතෝ තිබුච්චති ඒ නිසා තථාගත කියලා කියනවා එතකොට බලන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ ජීවිතය ගත්තොත් ඒ කාල පරිච්ඡේදයේ තුල ප්‍රකාශ කරපු දේවල් තමයි අපි බුදුරජාණන් වහන්සේගේ දේශනා හැටියට අපි දැන් ඉගෙන ගන්නෙ. එතකොට ඒවෙන් තියෙන්නේ කොහොමද? සබ්බන්තං තතේව හෝති. ඒ හැම එකක්ම ඒ අයුරින්ම වෙනවා. නෝ අඤ්ඤතා වෙන අයුරකින් සිද්ධ නොවේ. තස්මා තථාගතෝ ති උච්චති. ඒ නිසා තථාගත කියලා කියනවා. ඉතින් උන්වහන්සේ ඉදා ඒ රාත්‍රී ඒ පිරිනුවන් පාන ලෑස්ති වෙච්ච වෙලාවේ ඉතින් අපිට තේරෙන්නේ ආනන්ද හඳුරු මොන වගේ හිතේ දුකක් දරාගෙනද මොන දුන්නේ කියලා නේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවුරුදු කීයක් උපස්ථාන කළාද අවුරුදු 25ක් වචනයකින්වත් උන්වහන්සේගේ හිත රිද්දන්නේ නැතුව හරියට ඒ කල්පනා කළ හරියට වෙලාවට කරන්න උන්වහන්සේට තේරුණා ආනන්ද හැමදුරු හරි පුදුම ආත්ම ශක්තියකින් ඒකට මෝණ දීලා ඒ අවස්ථාවේ අල්පාන්දර වෙද්දි ඊට පස්සේ ඒ කියපු ආකාරයට හැමෝටම දැනුම් දීලා මල් රජ දරුවන්ට දැනුම් දීලා ඒ හැමදේම කළා ඒ බුදුරජාණන් වහන්සේනි කැමැත්තෙන් තීරණය කියලා එතන පිරිනම් පාන පිටත් උනේ නේ එතකොට ආනන්ද හැමදුරු මොකද්ද කිව්වේ අනේ පුංචි නගරයක් කිව්වා ප්‍රසිද්ධ නෑ කිව්වා ඒ ප්‍රසිද්ධියට ආසාවෙදී ප්‍රකාශ කළේ නෑ එහෙනම් ඔව් බොහෝ ජනයායින නගරයක භාග්‍යවතුන් වහන්සේ පිරිනවම් පැවොත් ඒ අවසාන මොහොතට ඒ පිරිසට ඇවිල්ලා තමන්ගේ හිතසුව පිණිස බොහෝ දේවල් ඇති කරගනියේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ නෑ නෑ මේක චූටි නගරයක් නෙවෙයි. මෙතන සුදර්ශන කියන සක්විති රජෙක් වෙලා තථාගතයන් වහන්සේ මීට කලින් වාසය කරපු තැනක් කිව්වා. දැන් එතකොට බලන්න මේ කෙනෙක් සංසාරේ යනකොට කොහේ කොහේ යනවද? නේද? එක එක තැන්වල කලින් කලට ගිහින් උපදිනවා එක එක තැන්වල ජීවත් වෙනවා ඉතින් එහෙම ඇවිත් තමයි මේ භාග්‍යතුන් වහන්සේ පිරුන්දම් පුරාගෙන අවිල්ලා පිරිනවන් පෑවේ පිරිනවන් පාන අවසාන මොහොතේ උන්වහන්සේ ප්‍රකාශ කළේ වචනේ මොකද්ද හාන්ද දානි භික්කවේ ආමන්තයාමි වෝ මහණෙනි මා ඔබ ආමතමි වාය ධම්මා සංඛාරා ඒ කිවි සංඛාරා කිවි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් වාය ධම්මා ඕ වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි කොච්චර සත්‍යද නේ උනාසේ කාලය පුරා කරපු දේශනාව වචනෙන් හකුලලා කිව්වා වාය ධම්මා සංඛාරා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් නැසී යන ස්වභාවයෙන් යුක්තයි ඊට පස්සේ මොකද්ද කිව්වේ අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදේන කිව්වේ ප්‍රමාද නොවි අප්‍රමාදීව මග වඩන්න සම්පාදේත කිව්වේ මග වඩන්න ආරි මාර්ගේ පුරුදු කරන්න ඒක තමයි උන්වහන්සේගේ අවසාන අවවාදේ ඒකත් සත්‍යයි එතකොට උන්වහන්සේ ආරම්භයේ සිට මේ දක්වා යම ප්‍රකාශ කළා දෙකේ ඒ ආයුරින්ම සිද්ධ වෙනවා වෙන ආයුරකින් සිද්ධ නොවේ තස්මා තථාගතෝ ති උච්චතේ නිසා තථාගත කියලා කියනවා යථාවාදී භික්කවේ තථාගතෝ තථාකාරී මහණෙනි තථාගතයන් වහන්සේ යමක් නම් ප්‍රකාශ කරන්නේ ඒක තමයි ඔව් යමක් නම් කියන්නේ ඒක තමයි කරන්නේ එකෙන් උන්වහන්සේ කියන දේම කරන කෙනා. උන්වහන්සේ කියන දේම කරන කෙනා. දැන් දැන් බලන්න දැන් ආනන්ද හැමඳුරන්ට උන්වහන්සේ පිරිනම් පාන්න ඉස්සර වෙලා චාපාල චෛත්‍ය ස්ථානයේ ළඟ මට මතක හැටියට උන්වහන්සේ නිතර නිතර ප්‍රකාශ කළා ආනන්දය ඔව් ඉද්ධිපාද වඩපු කෙනෙකුට ඔව් කැමතිනම් ඔව් ආයුෂ කල්පයක් හරි ඉන්න පුළුවන් කිව්වා. දැන් ආනන්ද හැමඳුරන් මේක කියනවා කියනවා කියනවා ආනන්ද හැමඳුරන්ට මේක වැටහෙන්නේ නැහැ. ඒ වැටහෙන්නේ නැති ආනන්ද හැමඳුරන්ගේ වැරද්දක්ද? නැහැ. මාර්යා වහලා තියෙනවා. එතකොට ඇයි භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළේ නැති ආනන්දය හොඳට කල්පනා කරන්න? ඈ කෝයාගේ කල්පනාව කියලා ඇහුවද? ඇයි? ඒක ලෝක ස්වභාවය. ඒක ලෝක ස්වභාවය. නිකලෙස් කෙනෙක් කල්පනා කරන විදියයි කෙලෙස් සහිත කෙනෙක් කල්පනා කරන විදියයි දෙකක්. අපිට හිතෙන්නේ කොහොමද? අපිට හිතෙන ක්‍රමේ වැරදි. ඇයි හේතුව? අපි කෙලෙස් සහිතව කල්පනා කරන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ කල්පනා කරන විදිය කෙලෙස් නෑ. ඉතින් උන්වහන්සේ පිරිනම් පාන අදහස ගැන උන්වහන්සේ අතෑරලා ලෝකෙන් වෙන් වෙලානේ. ලෝක කියලා එක නැස කරනාස දීවකමනසනේ. මේකෙන් වෙන් වෙලාන උන්වහන්සේ වාසය කරන්නේ. උන්වහන්සේට පේනවා දැන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ සිතට ආරය බලපෑම් කරගෙන ඉන්නවා. මේක ප්‍රකට වෙන්න නොදී කරන්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේගේ ස්වභාවය ඒක. ඊට පස්සේ ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා. දැන් උන්වහන්සේ අසනීප වෙලා බඩ රිදිලා හරි අමාරු වෙලා ඊට පස්සේ කුටියේ එළියේ තිබුණ හේවනැල්ල කුටියේ ඡායාව වැටිලා හේවනැල්ලේ උන්වහන්සේට වැඩ ඉන්න ආසනයක් හැදුවා. ඉතින් ආසනේ උන්වහන්සේ වැඩ හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ආයි ගහක් යට වාඩි වෙලා සතිපට්ඨානෙ වඩන්න කල්පනා කළා. කල්පනා කරපු වෙලාවේ එකපාරට මේ පොළොව දෙදුරුම් කෑවා. පොළොව දෙදුරුම් කෑවා. කෑවට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැස්සලා ගියා. බය වුණා. ඇඟේ මවිල් කෙලින් වුණා. ඉක්මනට ගියා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පොළොව දෙදුරුම් කෑවා කිව්වා. මහා පොළොව ගිගුම් දුන්නා. කම්පා වුණා. මේ මොකද කියලා බලන්න මා භාග්‍යතුන් වහන්සේ මම මේ ආවේ කිව්වා. ආලන්දය මහසතුනකින් පිරිනම් පානවා කිව්වා. එතකන් මේ වචනේ පාවිච්චි කළා. ඒ භාග්‍යතුන් වහන්සේගේ වචන හරි අමුතුයි ඒකයි. දමණය වෙනනේ සම්පූර්ණයෙන්ම. දැන් අපි සාමාන්‍ය ජීවිතය කතා කරන අපි දමණය වෙච්ච අය නෙමෙයිනේ. අපි කියනවා අනේ මැරෙලා යනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ කියනවා නෑ තව ටික කාලයක් ඉන්න ඕනේ කියලා. මේ වගේ අපි කියන ඒවා කෙලවරක් නැතුව අවුල්. ඇයි හේතුව? දමණය නෑ. අර දමණය වෙලා වචනේ දමණය වෙලා සිතිවිලි දමණය වෙලා ක්‍රියාව දමණය වෙලා. ඉතින් උන්වහන්සේ හැඟවීමක්වත් කළේ නෑනි මම මේ පිරිනම් පාන අදහසේ ඉන්නේ කියලා. මොකුත් නෑ. ඉඟියක්වත් නෑ. ඒක හරි පුදුමයි නේ. ඉඟියක්වත් නෑ. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ තාසුම් මාසෙකින් පිරිනම් පානවා කියුවා. එතකොට ආනන්ද හැඳුරු මොකද කළේ? අන්න සීයු. දැන් හරි ආතේ හරි ආනන්ද හැඳුරංගෝ. ඇයි ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත වහගෙන හිටී උවමනා තැනට යනකම්. ආනන්ද ස්වාමීන් වහන්සේ අර ගහයටට ගියානේ භාවනා කරන්න. ආතේ හරි භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා මොකද කිව්වේ? ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානාසේක්වා කිව්වා. සුගතියන් වහන්සේ දැන් හිටිය ඇති කිව්වා. එතකොට කරුණු කාරණා කිව්ව දැන් ලෝකේ ප්‍රකටයි බුද්ධ ශාසනය. දෙවියන් මිනිසුන් අතර බොහෝ දෙනා දන්නවා. දැන් මේ බුද්ධ ශාසනය නගා හිරවන්න පුළුවන් ආකාරයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ශ්‍රාවක පිරිස ඉන්නවා. මේ භික්ෂුන් වහන්සේලාත් දැන් ව්‍යක්තයි විශාරදයි විනීතයි බාස්කෘතයි ධර්මදරයි. භික්ෂුණීනුත් එහෙමයි උපාසක පිරිසත් එහෙමයි උපාසිකාවත් එහෙමයි කිව්වා. භාග්‍යතුන් වහන්සේ බැලුවා හරි මෙයා කියන කාරණාව බොරු නෙවෙයි ඇත්ත කාරණාව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කුමක්ද පිළිතුරු දුන්නේ? දැන් ඉතින් දඟලන්න එපා කිව්වා. තව මාස තුනකින් ඉතින් හරි සන්තෝෂෙන් ගියා. ඒ මොකද හේතුව? එයා තමයි ඇස කන නාසය දිවකයා මනස අල්ලගෙන ඉන්නේ අපේ. එතකොට හරි සතුටෙන් ගියා. දැන් හරි කියලා ලෝකෙ ප්‍රධාන අභියෝගේ ඉවරයි කියලා. දැන් ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ හිත වහන්න දෙයක් නැහැ. ඉතින් ඊට පස්සේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් දැන් බිම පෙරලිලා වඳිනවා. අනේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සීක්වා. නැවත නැවත බුදුරජාණන් වහන්සේ වදලා ආනන්ද දැන් කාලේ ඉවරයි දැන් බෑ කිව්වා. ආයෙත් තුන්වෙනි වතාවත් බෑ කිව්වා. හතරවෙනි වතාවත් ආයෙ කිව්වා. බෑ කිව්වා. ඊට පස්සේ අහනවා ඇයි ආනන්ද තථාගතයන් වහන්සේව මහන්සි කරවන්නේ? වමනේ දාපු දෙයක් ආයි ගන්නෑ. යථාවාදී තථාකාරී. යථාකාරී තථාගතෝ තථාවාදී. තථාගතයන් වහන්සේ යමක් කරනවාද උන්වහන්සේ ඒ දේ තමයි කියන්නේ. තථාගතයන් වහන්සේ යමක් කරනවාද ඒක තමයි උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ සතිපට්ඨාන තුල මනාවට හිත පිහිටුවාගෙන තමයි අනිත් අයද සතිපට්ඨාන හිත පිහිටන්න කියන්නේ. උන්වහන්සේ නොවැළී වාසය කළා කියන අනිත් අයට නොවැළී වාසය කරන්න කියන්නේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උන්වහන්සේ තුච්ච කොට සලකලා තමයි අනිත් අයටත් එහෙම සලකන්න කියන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ යමක් කරනවාද ඒ දේ උන්වහන්සේ කියනවා. අනික උපාසක භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසික සියලු දෙනාම යාවුදි හිටියා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේලා යෝජනා කළෙත් බොහෝ දෙනා ගැන කල්පනා කරලා පිරිනම් පාන එකක් ගැන මිසක් නැත්තම් අර කෝටි ගාණක් විදන් කළන්න ගන්ධ කුටියක් හදලා අනේ පිඬු සිතානන් තියෙනවා හරි නෑනේ ආ එතෙන් තියන්නේ නම් පිරිනම් පාන බාගෙ දැන් ලෝකෙ නම් එහෙම කතාවනේ යන්නේ. එහෙම නෑ. ඇයි හැමෝම අවබෝධයෙන් යුක්තයි. භික්ෂුන් වහන්සේලාත් අවබෝධයෙන් යුක්තයි. භික්ෂුණීන් වහන්සේලාත් අවබෝධයෙන් යුක්තයි. උපාසක පිරිසත් අවබෝධයෙන් යුක්තයි. උපාසිකාවත් අවබෝධයෙන් යුක්තයි. ඒ නිසා දන්නවා භාග්‍යතුන් වහන්සේ යමක් කරනවාද ඒක තමයි උන්වහන්සේ කියන්නේ. මේ නිසා ඒ කියන්නේ කියන දේ කරන නිසා කරන දේ කියන නිසා තථාගතෝ තිබුච්චති තථාගත කියලා කියනවා. ඊළඟ එක හරි අද්භූතයි. සදේවකේ භික්කවේ ලෝකේ සමාරකේ සබ්‍රම්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සායි තථාගතෝ අබිබූ. මහණෙනි දෙවියන් මරුන් බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිස් ප්‍රජාව සහිත ලෝකයෙහි තථාගතයන් වහන්සේ අබිබූ. සියල්ල මැඩගෙන ඉස්පතිලා ඉන්නවා. දෙවියන් බමුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙවිමිනිස් ප්‍රජාව තුළ ඉහළම ඉන්නේ කවුද? එතකොට තථාගතයන් වහන්සේ අබිබූ කියන්නේ ඒකයි. සියල්ල මැඩගෙන ඉන්නවා. මොකෙන්ද මැඩින්නේ? සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ත ඥාන දර්ශයෙන්, ඊරිදීෙන්, බලයෙන්, සිහියෙන්, මේ හැම එකකින්ම උන්වහන්සේ අර සීලු දෙනා යටපත් වෙලා උන්වහන්සේ ඉදිරි වෙලා උන්වහන්සේ ඉස්මත් වෙලා ඒකයි සියල්ල මැඩගෙන කියන්නේ. අනවිභූතු බාහිර කිසි කෙනෙකුට උන්වහන්සේව මැඩලන්න බෑ. දැන් ඒව හරි අද්භූතයි. ඒ කියන්නේ මේ ලෝකයේ එහෙම දේවල් බුදු කෙනෙකුට පමණයි සිදුවන්නේ. දැන් මිනිස් ලෝකේ දැන් අපි ගත්තොත් මනුස්ස ලෝකේ එක එක දෘෂ්ටිනේ නේ. මනුස්ස ලෝකේ එක එක දෘෂ්ටි. දැන් දිවි ලෝක ගත්තොත් අපිට ගොඩාක් සමීපව සිටින්නේ භූමාටු කාණ්ඩේද ඊට වෙලායිද? භූමාටු කාණ්ඩේ. භූමාටු කියන්නේ පොළව වාසී කාණ්ඩමේ ඉන්නේ වටේ. දැන් අපි මහ විශාල රන්තිදී පොරෝගන මේ දෙවිවරු ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඒ ඔක්කොම කවුද? භූමාටු. දැන් ලෝකේ මිනිස්යන් අදහන මිනිස්යන්ට සමීප මිනිස්යන්ට පණිවිඩ දෙන පණිවිඩ ගෙනියන යමෙක් ඇද්ද දෙවියන් අතරේ ඔක්කොම වඩාත්ම සම්බන්ධ කවුද? භූමාටු. ඊට ඉහළ දෙවිවරු බොහොම කලාතුරකින් මිනිස්සුන්ට සම්බන්ධ වෙන්නේ. බුද්ධ කාලේ නම් චාතුම් මහරජකෙන් තාවතිංසෙන් එනවා. මහා කස්සප මහරහතන් වහන්සේ උපස්ථාන කරන්න ශක්තිය දෙනවානේ. සුජා එනවා. එතකොට අනිත් දෙවිවරු එනවා. එතකොට චතරවරණ දෙවිවරු නිතර නිතර එනවා. උන්වහන්සේලා මේ චාතුම් මහරජිද. එතකොට චාතුම් මහරජකේ යටතේ තමයි භූමාටු කාණ්ඩේ ඉන්නේ. එතකොට මේ දැන් අපි කියනෝ නම් කතරගම දෙවියෝ, විෂ්ණු දෙවියෝ ආදී මේ දෙවිවරු ඔක්කොම අයිති කාටද? භූමාටු දෙවිවරුන්ට. චතරවරණ දෙවිවරුන්ට යටත්. itu kita sakti itu, eh dewi run tiada. Tetapi ini apa? Itu kita ikhlan tekan apa yatat ni? Manusia ni ego buma itu ada tiada. Itu kita minisro ke upan ne bang itu undahan si, esial lim midila, sakal loko medali anu ya kita na beri ina. Ilang itu undahan si loko kisi kene kita, madin de bent. Itu kita esial tamaga wasangi pawatun. Ega dekian ni. अन्य दाखित दासों के अन्य सियाल दाखिन हो उन्हाँ से वासवार्ती उन्हाँ से टपावचिकरण नमक वासवार्ती बागी तुम उन्हाँ से टपावचिकरण नमक वासवार्ती क्या नमक आते लोक या थम वासंगी इट आरगेने तमसीता तम वासंगी इट आरगेने ये तो कुछ उन्हाँ से दं अफिगातु दे मानुष लोग के विविधा कार आगं मत Ierat yang ni ane, bandung pidung laban ni, gawuru laban ni, bang itu mana si pamanai? Adakah? Itu kote, ini sa, budura janan wahsi itu tathagat kelakianu. Itu ing itu pasi, unna wahsi lassan gatha budura janan wahsi ganen tuor ladi latienu, adi lassanan. Kian nman kiamu, sabbalokan abhinyaya. Sabbaloke atha tathang Sabbaloka visanyutto Sabbaloke anupayo Sabbalokan abhinyaya Sabbalokan kya ni? Siyalu loke ma avodakalla सब लोग के अथात तंसील लोग के ऐतिहासिक आवृत करेगने सब लोग कांग विसंयुक्तो किसी वक्त अलीलने ये तो कुछ उन्हाँ से मिनिस्लोग के तैली लातने दिवेलोग के तैली लातने बंबलोग के तैली लातने आध्यात्मिक बाहर ओलारिक सीम दूर लंग किसी तरह के उन्हाँ से अलीलने ये तादाल किसी मत आसावा कुन्ना से तुले ने सब्बे सब्बा विभूधीरो सब गंथपमोचनो पुठस परमा शांति निबानं अकुतो भयं हरि लक्षण गाथा सब्बे सब्बा विभु में सियलु लोक ये सियल्ल मेड़गे न सेतिन धीरो धीर क्या ने प्राच्या प्राच्या क्या ने प्राच्या आवांत ये तो कुछ में लोके सियल्ल मेड़ सेतिन प्राच्या न वाहन से सब गंता पमोचनों सिएलु केले गैटवले निदहासु ऐसे कोटे दंग आपी सामान्य मानुष लोकया दिव्य लोके मैं हमें क्या एक कमती निमकादे गैटल लेहनुवा तो गैटल गहनुवा गैटल गहनुवा एक गैटल यात लेने का गैटल सीज़ गहागे ना इहमाई में सामान्य लोके रटा वने ऐसे कोटे में गैटल लेहन ने उन्नास इलंग हरि लास्तन है पुट्ठस परमा शांति परम शांति उन्हाँ की स्पर्श कल्ला इन्हों परम शांति कुमंदे निबानं निर्वाणे आकुतु भयं कोई आयरुनुत भय नहीं थी किसी ले सकिंग भयं नहीं थी लेकिन अरपैत्तिं भय थी या ना मेपैत्तिं भय थी ना क्या निकक एकक नहीं आकुतु भयं एसखीनासवो बुद्धो अनिघो छिन्न संशयो सब कम्म खयं पत्तो विमुत्तो उपदिशंखये भाग्य तुन्नांसे कीनासव කීනාසව කියවේ? ඔව් කාමාසව භවාසව අවිජ්ජාසව කියන මේ ආශ්‍රවයන් ක්ෂය වෙලා ගිහිල්ලා. ගෙවිලා ගිහිල්ලා නෑ. බුද්ධෝ උන්වහන්සේ ආරි සත්‍ය අවබෝධ කරලා ඉන්නේ. අනීගෝ දුක් නෑ. උන්වහන්සේ සියලු දුකින් නිදහස්. චින්න සංසයෝ කියන්නේ ඔව් සැක සංකා නැති කරපු සිඳ බිඳ දැමූ කෙනෙක්. උන්වහන්සේ බෝධි මූලයේදීම සියලු සැක සිඳ බිඳ දැම්මා. සබ්බ කම්මක්ඛයම් පත්තු වන්න සියලු කර්මයේ ක්ෂය වීමට පත් වෙලා. උන්වහන්සේ තුල සියලු කර්ම ක්ෂය අලුතින් කර්ම හටගන්නේ රාතන් වහන්සේලාට නේ. කීනම් පුරාණං පැරණියන් කර්මයක් ඇද්ද අනාගතී මරණින් මත්ති විපාක දෙන්න තියෙන ඔක්කොම ක්ෂය වෙනවා. නවන්නක්ති සම්භවං අලුතින් සම්භවයක් කර්මයන්ගේ නෑ. විරත් චිත්ත ආයතිකේ බවස්මින් ඔව් අනාගත භවයේ ඔව් ඇලෙන්නේ නොඇලෙන සිත අනාගතේ. තේ කීන බීජා. කීන බීජා කියන්නේ බීජ කියන්නේ කුමක්ද? උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ බීජය කියලා කිව්වේ මොකේටද? විඥාණයට. එතකොට විඥානයේ නැමති බීජය පැලවෙන්නේ කොහේද? මොන කුඹුරේද? කාර්මයේ නැමති කුඹුරේ. දැන් කුඹුර නැහැ. බීජේ කීන බීජා. බීජයත් කෝක්ෂේ වෙලා ගිහිල්ලා. බීජෙත් නැහැ. එතකොට කර්මේශයයි කීන බීජා. නවන් නැති සම අලුතින් හටගන්නේ. එතකොට මුල් හදින්නේ නැහැ. කර්මයේ ෂේ බවට පත් වෙනවා කියන්නේ ඒකයි. විමුක්තෝ උපදි සංඛේ. කෙලෙස් සහිත කර්ම ගෙවිලා ගිහින් ඔව් විමුක්ත කිවි ඔව් බේරිලා ගිහලා නිදහස් වෙලා. ඒසසු භගවා බුද්ධෝ ඒසසීහෝ අනුත්තරෝ සදේව කස්ස ලෝකස්ස බ්‍රහ්මචක්ඛං පවත්තේ. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ තමයි බුදු. ඒස සීහෝ අනුත්තරෝ. මේ ඉන්නේ අනුත්තර වූ කවුද? සිංහරාජයා. ඔය සිංහරාජයා ගැන හොඳ කතාවක් තියෙනවා. මේ හරි ලස්සනයි. අර පසේ බුදුවරුන්ගේ විස්තරේ තියෙනවා. ඒක රාජ්‍ය කෙනෙකුට. දැන් රජුරෝ කල්පනා කළා, දැන් මං අනේ මේ සේනාවක් ඉන්නවා, මේ මිනිස්සුත් හොඳයි, ඇමති මඩුල්ලත් හොඳයි ඔක්කො. නමුත් ආරක්ෂාවට ලොකු පිරිසක් වටේ ඉන්නවා. බයෙන් තැති ගැනීමෙන් නේද ඉන්නේ? පුරෝහිතයගෙන් ඇහුවා, මේ පුරෝහිත මොකද මේ කියලා ඇහුවා. මම මෙච්චර හොඳ ඇමති මණ්ඩලයක් ඉන්නවා, මෙච්චර හොඳට සේනාවක් ඉන්නවා, මේ ඔක්කොම ඉඳිද්දි මට මෙච්චර ගාඩ් එකක් දාගෙන මේ මොකද කියලා ඇහුවා. පුරෝහිත කිව්වා, රජතුමනි මේ ගාඩ් ඔක්කොම දාලා තියෙන්නේ බාහිරින් කිව්වා. මේ ගාඩ් අයින් කරපු ගමන් ඔබතුමා සාමාන්‍ය මිනිහෙක් කිව්වා. එතකොට මේ ඒ බය තැති ගැනීම දිගටම මේ තියෙන්නේ ඒකයි කිව්වා. රජුරු මහා පින්වන්තය මේ පසේ බුදු වෙන්න ඉන්නේ. රජුරු ඇහුවා, එතකොට බය තැති ගැනීම ඇති අය නැද්ද කියලා? බය තැති ගැනීම නැති අය ඉන්නවා කිව්වා. කවුද කියලා ඒවා? කේසර සිංහයාට බය තැති ගැනීම නැහැ කිව්වා. හැබැයිද නැද්ද කියලා? නැහැ කිව්වා. දැන් රජුරුවන්ට සිංහයා බලන්නමයි හිත. දැන් කැලෑපාරේ ගියා. යානකට ගල් තලාවක උඩ සිංහයා ඉන්නවා. දැන් රජුරු යන්නේ ඇතා පිටේ. සේනාවක් එනවා. ආම් බලාපන් කිව්වා. ආම් ගල් තලාවේ හරි ඉන්නවා හාන්සි වෙලා. එතකොට රජුරු සේනාවට කිව්වා, මේක බය වෙනවද නැද්ද බලන්න. බෙර තම්මට ඔක්කොම ගහපන් කිව්වා. නලාපින්පන් කිව්වා. දැන් ඔන්න සේවකයෝ ඔක්කොම දැන් බෙර තම්මට ගහනවා. නලාපි වෙන එක ජරමරයි. දැන් ගල් තලාවේ ඇත සිංහයා ඉඳලා ඔළුව උස්සල බැලුවා. වල ආය ඔළුව වහගෙන ආය පුදිය ගත්තා. ආය මේ රජුරුක සද්ද වැඩි කරපන් කිව්වා. බය කරන්න. දැන් සද්ද වැඩි කළා. සිංහයා නැගිට්ටා. නැගිටලා ඇඟ හෙල්ලුවා. වටපිට බැලුවා. ඔළුව ඉස්සුවා. සිංහ නාද කළා. සිංහනාද කළා විතරයි මිනිස්සු බෙරතවුල් දාපු දාපු තැන්වල දාලා සී සී කරන හැංගුණා. ඇත් රජා බෙටි හලාන දිව්වා. මේ රජුන්ට බේර ගන්න විදියක් නැහැ. රජුරෝ නැතා යන යාන්තම් ගහ කෙල්ලුණා. ඇතා කැලැපැන්න රජුරු හිමීට බැස්සා. දැන් බයේ දැදන් සේනාව නැහැ. ආරක්ෂාවට හිටපු කවුරුවත් නැහැ. රජුරෝ දුවන්න තියාගත්තා. එතෙන් කවුරුන් කාගෙන් අනතුරක් වෙයිද කියලා දුවගෙන දුවගෙන යනකොට පස්සේ බුදුරජාණන් වහන්සේ නමස්සක් මං කරනවා. එතෙන්ට වැටුණා. අයියේ රජතුමනි ඇයි මෙහෙම කෝවි බයින් කියලා ඇහුවා. අනේ ස්වාමීනි මේ අපි මේ සිංහය බලන්න ගිහලා හරියට ආදරයකට පත් වුණා. මෙහෙම මේ සිංහ නාද කළා. ඔක්කොම සීසීකට දිව මට ආරක්ෂාවට එක එක්කවත් නැහැ කිව්වා. මම මේ හොඳටම බය වෙලා මේ ආවේ. ඔබ වහන්සේට බයක් නැද්ද කියලා? නෑ අපිට බයක් නෑ. අපිට ඇහුණා කිව්වා මේ සද්දයන් ඉතින් ඇහුණා මේ දවුල් සද්දයක් නම් ඇහුණා. සිංහනාදිත් ඇහුණා. ඒවා ඉතින් අපිට අයිති නෑනේ කිව්වා. ඈ අයිති නෑ. ඒක කොහොමද කියලා? බය තැති ගැනීම හිතෙන්නේ නෑ කිව්වා අපිට. අනේ මටත් උනේ ඒක තමයි කිව්වා. මං හොය හොය හිටියේ ඒක කිව්වා. පැවිදි වුණා. පස්සේ බුදුරජාණන් වහන්සේ නම් බවට පත් වුණා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සිංහයා වටපිට බලලා ඒකට කියන්නේ විජෘම්භණය කරනවා කියලා මවිල් සොලවර ඇඟ හොල්ලලා ඊට පස්සේ ඔළුව උස්සලා සිංහනාද කරද්දී මහණෙනි ගස්වලින් කුරුල්ලෝ අහසට පැන නගිනවා කිව්වා. අවට බෙනවලට යන්න බෙනාශ්‍රිත සත්තු බෙනියට රිංගනවා කිව්වා. ජලාශ්‍රිත සත්තු ජලයට ඇතුළට රිංගනවා කිව්වා. ගුහා ආශ්‍රිත සත්තු ගුහාවට රිංගනවා කිව්වා. දන්වැල් වලින් ගැට ගන්න තියෙන හස්තීන් බෙටි හලාන දුවනවා කිව්වා. දන්වැල් කඩාගෙන ඒ වගේ කිව්වා. තථාගතයන් වහන්සේ මේ දුකයි කිව්වහම සැපයි කියලා අල්ලන් ඉන්න ඔක්කොම සැලී යනවා කිව්වා. මේ දුකට හේතුවයි කිව්වහම ඔක්කොම සැලෙනවා කිව්වා. මෙතන අනාත්මයි කියලා තමාගේ වසඟයට පත්වන්න කිසි දෙයක් නැහැ කිව්වහම කම්පා වෙනවා කිව්වා. මේ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජවරු පපුවට අග්ගගහ කම්පා වෙනවා කිව්වා. අපේ අපි හිතේ මේ තමා කියලා එක්කෙන කියනවා කියලා නෙමෙයි නැත කියනවා කියලා. එතකොට සිංහ රාජේ සදේව කස්ත ලෝකස්ත දෙව මිනිස් ලෝකයා අතර බ්‍රහ්මචක්කම් පවත්තයි. චතුරාර්ය සත්‍ය ඔව් හෙලිදරව් කළා, ප්‍රවර්තනය කළා. අර සිංහ රාජයා සිංහනාදි කළා වගේ බඹලෝ දක්වා කම්පා වුණා. අදරත් මේ ලෝකෙ අනිත්‍යයි කියලා ඇහෙනකට මේ සාමාන්‍ය හිස් මිනිස්සු කම්පා වෙන්නේ නැද්ද? ගැස්සෙනවා. ආත්මය නැත කිව්වම හුස්මෙටින එක නවතිනවා නැද්ද කියලා. ඉති දේවා මනුස්සාච යේ බුද්ධං සරණං ගතා සංගම්මතං නමස්සන්ති මහන්තං වීතසාරදං. මේ නිසා දෙවියොත් මිනිස්සුත් යමෙක් බුද්ධං සරණං ගතා බුදුරජාණන් වහන්සේ සරණ ගියාද ඒ සියලු දෙනාම එකතු වෙලා මහා විශාරද ඥාන ඇති මහා ගුණ ඇති ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කරනවා. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කරන්නේ කවුරු කවුරුද? දෙවියොත් වන්දනාමාන කරනවා, මිනිසුත් වන්දනා කරනවා. යමෙක් යම් මිනිසෙක් යම් දෙවියෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා දේ සියලු දෙනා බොහෝම ආදරෙන් ශාස්ත්‍රුන් වහන්සේව වන්දනා කරනවා. දන්තෝ දමය තං සෙට්ඨෝ සන්තෝ සමය තං ඉසි මුත්තෝ මෝචය තං අග්ගෝ තින්නෝ තාරය තං වරෝ. හරි ලස්සනයි මේ ගාථාවේ තේරුම. දන්තෝ දමයතං සෙට්ටෝ. දන්තෝ තමන් වහන්සේ දමනේ වෙලා ඉන්නේ මං කිව්වේ දමනේ වෙච්ච චරිතේ දමනේ වෙලා ඉන්නේ දමනේ වෙලා සිටින බුදුරජාණන් වහන්සේ අන්නයෝ දමනේ කිරීමෙහිලා ශ්‍රේෂ්ඨයි උන්වහන්සේ තමයි ලෝක සත්‍යාව දමනේ කරන්ට ශ්‍රේෂ්ඨ දැන් වචනෙන් දෙකින් ශ්‍රාවකයන් හික්මෙනවනේ දැන් සාරිපුත්ත මහා රහතන් වහන්සේට වචන දෙකයි මහා කස්සපයන් වහන්සේට වචන දෙකයි කියන්නේ හික්මෙනවා උන්වහන්සේ තමයි දමනේ කරන අය අතරින් ශ්‍රේෂ්ඨ අඟුලිමානට වචන දෙකකින් මේ දමනේ වුණා උන්වහන්සේ තමයි දමනේ වෙච්ච කෙනා දමනේ වෙන අය අතර අඟුලිමානට කිව්වනේ නේ අඟුලිමාල කියන්නේ මේ මට දුවනවා කියනවා මට ඉන්න කියනවා අයියෝ ඔබ ඉන්නේ ඇහුවා නිකන් ගෙහිලිකා ප්‍රශ්නේ ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දීපු උත්තරෙන් නිකම්ම දමනේ වුණා සන්තෝ සමේතං ඉසි ශාන්ත බවට පත් වෙලා අන් අයව ශාන්ත බවට පත් කරවන ඍෂිවරයා එතකොට බුදුරජාණන් වහන්සේට කියන තව වචනයක් තමයි ඍෂිවරයා ඍෂි මුත්තෝ මෝචේතං අග්ගෝ කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා අන් අයව කෙලෙසුන්ගෙන් නිදහස් කරවීමෙහිලා අග්ගෝ අග්‍රයි කෙලෙසුන්ගෙන් නිදහස් කරවීමෙහිලා අග්‍රයි තින්නෝ තාරේතං වරෝ උන්වහන්සේ ලෝකෙන් එතර වෙලා අන් අයව ලෝකේ එතර කිරීමෙහිලා උත්තම ඉති හේතං නමස්සන්ති මහන්තං වීතසාරදං සදේව කස්මින් ලෝකස්මින් නත්ථි තේ පටිපුග්ගලෝති මිසි මහත් ගුණ ඇති විශාරද ඥාන ඇති විශාරද ඥාන කියන්නේ මොනවද උන්වහන්සේට විශාරද ඥාන හතරක් තිබ්බා ඔව් ලෝකේ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකෙ කිසි කෙනෙකුට ඇඟිල්ලක් දික් කළ කියන්න බෑ ඔබ වහන්සේ නිකෙලෙස් කියනවා නමුත් මේ තියෙන්නේ කෙලෙස් කියලා කිසි කෙනෙකුට පෙන්වන්න බෑ කියනවා උන්වහන්සේ නිකෙලෙස් ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නාම ලෝකෙ කාටවත් කියන්න බෑ උන්වහන්සේ සම්මා සම්බුද්ධ නෑ කියලා ඊළඟට උන්වහන්සේ යම් මාර්ගය ප්‍රතිපදාවක් දේශනා කළාද ඒ දේශනා කරපු දේ අනුගමනය කළාට ප්‍රතිඵල ගන්න බෑ කියලා ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ කියනවා යම් එකක් ධර්ම අවබෝධයට බාධායි කිව්වද ඒ බාධාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ලෝකෙ කිසි කෙනෙකුට කරුණු සහිතව කියන්න බෑ ඒ කරුණු හතරෙන් උන්වහන්සේ විශාරදයි ඒක කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ එනිසා උන්වහන්සේට වීත සාරද කියලා කියනවා. ඉතින් දෙවියන් සහිත ලෝකයා තුල ඒතර දෙවියන් කිව්වහම සකල දිව්‍ය ලෝක සකල බ්‍රහ්ම ලෝක මේ බ්‍රහ්මාණ්ඩය තුල මේ සක්වල තුල සිරින යම්තාක් ලෝක ඇද්දී සියල්ල අතර නක්තිතේ පටිපුග්ගලෝ ඔබ වහන්සේ හා සමාන කෙනෙක් නෑ කියලා දෙවියන් මිනිසුන් ගිහින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා එතකොට බලන්න පින්වත්නි කොයිතරම් අපි කුමක්ද වාසනාව අපට මොකද අපේ භාග්‍යතුන් වහන්සේගේ මේ ගුණ තියෙන බව අපි දන්නේ බොහෝ විට වෙන්නේ කුමක්ද අපි නොදන්නා නිසා අපිට මේක හිතෙන්නේ සාමාන්‍ය දෙයක් බුදුරජාණන් වහන්සේ ගැන වුණත් අපිට එච්චර ගැඹුරකට තේරෙන්නේ නැහැ. එතකොට අපේ නොතේරුම්කම නේද අපේ හිතේ පැහැදීමට තියෙන බාධාව. එහෙනම් අපිට යම් කිසි දෙයක් හොඳට තේරුම් ගියොත් ඒක අපිට චිත්ත ප්‍රසාදයට හේතුවක්. එතකොට ඔබට මතකද මං කිව්වා අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද්ද? ඔව් චිත්ත පහන් කර ගැනීම. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම දැන් බලන්න දෙවියන් අතර ගෞරව ලබන්නේ වන්දනමාන පූජා ලබන්නේ භාග්‍යතුන් දැන් භූමාට ලෝකයේ එක එක දෙවරු මොනවා කිව්වත් ඒ සකල දිව්‍ය ලෝකවල සියලුම ලෝකවල සදේවක ලෝකයේ අතර දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ අභිභූ කවුද? අභිභූ කිව්වේ ඒ සියල්ල මැඩලු අනභිභූතෝ බාහිර කෙනෙකුට නොමැඩලිය හැකි. කවුද? භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේව සාදරයෙන් සරණ යමි කියලා සාදු කියනවා.